මහන්න කැමති උතුමාගේ යෝජනාව මොකද්ද මේ සයිටම් එක සම්බන්ධයෙන්? ඔව් අපේ යෝජනාව සයිටම් එක ආණ්ඩුවට පවර ගන්න. සයිටම් එක ආණ්ඩුවට පවර ගන්න පළවෙනි යෝජනාව. සයිටම් එක ආණ්ඩුවට පවර ගන්නකොට ප්‍රශ්නයක් එනවා. ඒක ඇතුලේ ඉන්න අර නුසුදුස්සන්ටත් ඔන්න උපාධිය ගන්න අවස්ථාවක් ලැබෙනවා. ඒක දෙන්න බෑනේ. ඒ නිසායි මම යෝජනා කරන්නේ ඒක ඇතුල්ලා ඉන්න උසස් පෙළ සමත් වෙලා විශ්වවිද්‍යාලයට යන්න පුළුවන් අයට අපි BSc ඩිග්‍රියක් දෙමු. අත් එක තෝරලා බේරලා. ඒ BSc ඩිග්‍රිය ගත්තා ඊට පස්සේ පුළුවන් කොහේ යන්න මෙඩිකල් MBBS එකක් ගන්න. ඒ අර වෙන උත්තරයක් නෑ. අපේලට වෛද්‍යවරු ඕනා. ඇයි අපිට බැරි මේක මේ වෛද්‍ය අධ්‍යාපනය පුළුල් කරන්න? ඊළඟට ඊළඟ කාරණේ තමයි ඔබතුමාලා අවධානය යොමු කරන්න ඕනා මේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන්. ඒ ආයතනයේ මේ ප්‍රශ්නේ මෙහෙමම තියෙනවා. ඒකටත් දැන් මුදල් ගෙවලා ඇතුල් වෙන්න පුළුවන්. ඔබතුමාලට අවංක වුමනාව අපේ රටේ වෛද්‍යවරු ප්‍රමාණය වැඩි කිරීම නම් ආරක්ෂක අමාත්‍යාංශයට අනුබද්ධ වෙලා තියෙන කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ හරහා වෛද්‍යවරු ඉංජිනේරු නීතිඥ බිහි කරන්න පුළුවන්. නමුත් දැන් ඒ තුලටත් මුදල් ගෙවලා යන අවස්ථාව ලැබලා තියෙනවා. ඒකෙත් ඒ ඇතුළෙත් මේ ප්‍රශ්නේ තියෙනවා. සා අපි මේ පිළිබඳ අවධානය යොමු කළ යුතුයි.